మధ్యమ నికాయు 2.5.9 శుభ సుత్తం ఏవం మే సుతం ఏకం సమయం భగవా సావంత్యం విహరతి జేతవనే అనాథపిండికస్స ఆరామి తేన కోపన సమయేన శుభో మానవోతో దేయపుత్తో సావంత్యం పటివసతి అన్యతరస్స గహపతిస్స నివేశనే కేనచిదేవ కరణీయేన అథ కో శుభో మానవోతో దేయపుత్తో యస్స గహపతిస్స నివేశనే పటివసతి తం గహపతిం ఏతదవోచ సుతం మే తం గహపతి అవివింతా సావంతి అర్హంతేహీతి కన్ను ఖ్వంజ సమనం వా బ్రాహ్మణం వా పయుర్పాశయ్యామాతి అయం భంతే భగవా సావంత్యం విహరతి జేతవని అనాథపిండికస్స ఆరామి తం భంతే భగవంతం పయురుపాసుసుతి అథ కో శుభో మానవోతో దేయపుత్తో తస్స గహపతిస్స పటిస్సుత్వాయేన భగవాతేనుపసంకమి ఉపసంకమిత్వా భగవతా సంధిం సమ్మోది సమ్మోదనీయం కథం సారణీయం వీతి సారిత్వా ఏకమంతం నిషేది ఏకమంతం నిషిన్నోఖో శుభో మానవోతో దేయపుత్తో భగవంతం ఏతదవోచ బ్రాహ్మణా భోగోతమ ఏవ మాంసు గహంఠో ఆరాధకోతి న్యాయం ధమ్మం కుశలం న పంబజితో ఆరాధకోతి న్యాయం ధమ్మం కుశలంతి ఇధ భవం గోతమో కిమాహాతి విభజ్యవాదోఖో అహమిత్ మానవ నాహమిత్ ఏకంసవాదో గిహిస్సవాహం మానవ పంబజితస్సవామిచాపటిపత్తిం న వన్నేమి గిహివాహి మానవ పంబజితో మిచాపటిపన్నో మిచాపటిపన్నాధికరణ హేతున ఆరాధకోతి న్యాయం ధమ్మం కుశలం గిహిస్సవాహం మానవ పంబజితస్స వా సమ్మాపటిపత్తిం వన్నేమి గిహివాహి మానవ పంబజితో సమ్మాపటిపన్నో సమ్మాపటిపన్నాధికరణ హేతు ఆరాధకోతి న్యాయం ధమ్మం కుశలంతి బ్రాహ్మణా భోగోతమ ఏవ మాంసు మహత్తమిదం మహాకించం మహాధికరణం మహాసమారంభం ఘరావాసకం మంఠానం మహఫలం హోతి අම්පට්ටමිදං අම්පකෙච්චං අම්පාධිකරණං අප්ප සමාරම්භන් පම්බජ්ජා කම්මට්ටානං අප්ප පලං හෝතීති ඉද භවංගෝතමෝ කිමාහාති එත්තාපිකෝ අහං මානව විභජ්ජවාදු නාහමෙත්ත ඒකංසවාදු අත්තිමානව කම්මට්ටානං මහට්ටං මහාකිච්චං මහාධිකරණං මහාසමාරම්භං විපජ්ජමානං අප්පඵලං හෝති අත්තිමානව කම්මට්ටානං මහට්ටං මහාකිච්චං මහාධිකරණං මහාසමාරම්භං සම්පජ්ජමානං මහප්ඵලං හෝති අත්තිමානව කම්මට්ඨානං අප්පට්ඨං අප්පකිච්ඡං අප්පාධිකරණං අප්පසමාරම්භං විපජ්ජමානං අප්පඵලං හෝති අත්තිමානව කම්මට්ඨානං අප්පට්ඨං අප්පකිච්ඡං අප්පාධිකරණං අප්පසමාරම්භං සම්පජ්ජමානං මහප්ඵලං හෝති කතමංච මානව කම්මට්ඨානං මහට්ඨං මහාකිච්ඡං මහාධිකරණං මහාසමාරම්භං විපජ්ජමානං අප්පඵලං හෝති කසිඛෝ මානව කම්මට්ඨානං මහට්ඨං මහාකිච්ඡං මහාධිකරණං මහාසමාරම්භං විපජ්ජමානං අප්පඵලං හෝති කතමංච මානව කම්මට්ඨානං මහට්ඨං මහාකිච්ඡං මහාධිකරණං මහාසමාරම්භං සම්පජ්ජමානං මහප්ඵලං හෝති කසීව කෝ මානව කම්මට්ඨානං මහට්ඨං මහාකිච්ඡං මහාධිකරණං මහාසමාරම්භං සම්පජ්ජමානං මහප්ඵලං හෝති කතමංච මානව කම්මට්ඨානං අප්පට්ඨං අප්පකිච්ඡං අප්පාධිකරණං අප්පසමාරම්භං විපජ්ජමානං අප්පඵලං හෝති වනිජ්ජාඛෝ මානව කම්මට්ඨානං අප්පට්ඨං අප්පකිච්ඡං අප්පාධිකරණං අප්පසමාරම්භං විපජ්ජමානං අප්පඵලං හෝති කතමංච මානව කම්මට්ඨානං අප්පට්ඨං අප්පකිච්ඡං අප්පාධිකරණං අප්පසමාරම්භං සම්පජ්ජමානං මහප්ඵලං හෝති වනිජ්ජායේව කෝ මානව කම්මට්ඨානං අප්පට්ඨං අප්පකිච්ඡං අප්පාධිකරණං අප්පසමාරම්භං සම්පජ්ජමානං මහප්ඵලං හෝති සේයථාපි මානව කසි කම්මට්ඨානං මහට්ඨං මහාකිච්ඡං මහාධිකරණං මහාසමාරම්භං විපජ්ජමානං අප්පඵලං හෝති ඒවමේව කෝ මානව ඝරාවාස කම්මට්ඨානං මහන්ටං මහාකිච්චං මහාධිකරණං මහාසමාරම්භං විපජ්ජමානං අප්පඵලං හෝති සේයථාපි මානව කසයේව කම්මට්ඨානං මහන්ටං මහාකිච්චං මහාධිකරණං මහාසමාරම්භං සම්පජ්ජමානං මහප්ඵලං හෝති ඒවමේව කෝමානව ඝරාවාස කම්මට්ඨානං මහන්ටං මහාකිච්චං මහාධිකරණං මහාසමාරම්භං සම්පජ්ජමානං මහප්ඵලං හෝති සේයථාපි මානව වනිජ්ජා කම්මට්ඨානං අප්පට්ඨං අප්පකිච්ඡං අප්පාධිකරණං අප්පසමාරම්භං විපජ්ජමානං අප්පඵලං හෝති ඒවමේව කෝ මානව පබ්බජ්ජා කම්මට්ඨානං අප්පට්ඨං අප්පකිච්ඡං අප්පාධිකරණං අප්පසමාරම්භං විපජ්ජමානං අප්පඵලං හෝති සේයථාපි මානව වනිජ්ජායේව කම්මට්ඨානං අප්පට්ඨං අප්පකිච්ඡං අප්පාධිකරණං අප්පසමාරම්භං සම්පජ්ජමානං මහප්ඵලං හෝති ඒවමේව කෝ මානව පබ්බජ්ජා කම්මට්ඨානං අප්පට්ඨං අප්පකිච්ඡං අප්පාධිකරණං අප්පසමාරම්භං සම්පජ්ජමානං මහප්ඵලං හෝතිති බ්‍රාහ්මනා භෝගෝතම පංච ධම්මේ පඤ්ඤාපෙන්ති පුඤ්ඤස්ස කිරියාය කුසලස්ස ආරාධනායාති යේතේ මානව බ්‍රාහ්මනා පංච ධම්මේ පඤ්ඤාපෙන්ති පුඤ්ඤස්ස කිරියාය කුසලස්ස ආරාධනාය සචේතේ අගරු සාධුතේ පංච ධම්මේ ඉමස්මින් පරිසතින් භාසස්සෝති නඛෝමේ භෝගෝතම ගරු යත්ථස්සු භවන්තෝ වානිසින්නා භවන්ත රූපාවාති තේන හි මානව භාසස්සෝති සච්චං කෝ භෝගෝතම බ්‍රාහ්මනා පඨමං ධම්මං පඤ්ඤාපෙන්ති පුඤ්ඤස්ස කිරියාය කුසලස්ස ආරාධනාය තපංඛෝ භෝගෝතම බ්‍රාහ්මනා ဒුතියං ධම්මං පඤ්ඤාපෙන්ති පුඤ්ඤස්ස කිරියාය කුසලස්ස ආරාධනාය බ්‍රහ්මචරියං කෝ භෝගෝතම බ්‍රාහ්මනා තතියං ධම්මං පඤ්ඤාපෙන්ති පුඤ්ඤස්ස කිරියාය කුසලස්ස ආරාධනාය अध्येसनङ्खभोगतम ब्राह्मणा चतुर्थं धम्मं पञ्ञापयन्ति। पुण्यस्य क्रियाय कुशलस्य आराधनाय चागङ्खो भोगतम ब्राह्मणा पञ्चमं धम्मं पञ्ञापयन्ति। पुण्यस्य क्रियाय कुशलस्य आराधनाय ब्राह्मणा भोगतम इमे पञ्च धम्मे पञ्ञापयन्ति। पुण्यस्य क्रियाय कुशलस्य आराधनायाति। इद भवं गौतमो किमाहाति किं पनमानव अन्थिकोच ब्राह्मणानं एकब्राह्मणोऽपि यो एव माह अहं इमे सं पञ्चन्नं धम्मानं सयं अभिन्या सञ्चिकत्वा विपाकं पवेदेमीति। नो इदं भो गौतम किं पनमानव अन्थिकोच ब्राह्मणानं एकाचर्योऽपि एकाचर्यपाचर्योऽपि यावसत्तमाचर्यमहायुगा यो एव माह अहं इमे सं पञ्चन्नं धम्मानं सयं अभिन्या सच्चिकत्वा विपाकं पवेदेमीति। नो इदं भो गौतम किं पनमानव येऽपि ते ब्राह्मणानं पुम्बकायिषयो मन्तानं कन्तारो मन्तानं पवन्तारो येषमिदं एतरहि ब्राह्मणा पौराणं मन्त्रपदं गीतं पौतं समिहितं तदनुगायन्ति तदनुभासन्ति भासितमनुभासन्ति वाचितमनुवाचिन्ति सेयथीदं अट्टको वामको वामदेवो विश्वामित्तो यमतङ्गि अङ्गिरसो भारद्वाजो वासिष्ठो कश्यपो भगु तेऽपीव मांसु मयं इमे सं पञ्चन्नं धम्मानं सयं अभिन्या सञ्चिकत्वा विपाकं पवेदे माति। नो इदं भो गौतम इति किरमानवनन्थिकोच ब्राह्मणानं एकं ब्राह्मणोऽपि यो एव माह अहं इमे सं पञ्चन्नं धम्मानं सयं अभिन्या सञ्चिकत्वा विपाकं पवेदेमीति। नन्थिकोच ब्राह्मणानं एकाचर्योऽपि एकाचर्यपाचर्योऽपि यावसन्तमाचर्यमहायुगायो एव माह අහං ඉමේ සම්පංචන්නං ධම්මානං සයං අභිඤ්ඤා සංචිකත්වා විපාකං පවේදේමීති යේ පිතේ බ්‍රාහ්මණානං පුම්බකායිසයෝ මන්තානං කත්තාරෝ මන්තානං පවත්තාරෝ ඒසමිදං ඒතරයි බ්‍රාහ්මනා පෝරානං මන්තපදං ගීතං පවුත්තං සමිහිතං තදනුගායන්ති තදනුභාසන්ති භාසිතමනුභාසන්ති වාචිතමනුවාචින්ති සේයතේදං අට්ටකෝ වාමකෝ වාමදේබෝ විස්සාමිත්තෝ යමතග්ගී අංගීරසෝ භාරද්වාජෝ වාසෙට්ඨෝ කස්සපෝ භගු තේපේව මාංසු මයං ඉමේ සංපංචන්නං ධම්මානං සයං අභිඤ්ඤා සංචිකත්වා විපාකං පවේදේ මාති නොහේතම් භෝගෝතම සේයථාපි මානව අන්ධවේනි පරම්පරා සංසත්තා පුරිමෝපින පස්සති මජ්ජමෝපින පස්සති පච්චිමෝපින පස්සති ඒවමේව කෝමානව අන්ධවේනූපමං මඤ්ඤේ බ්‍රාහ්මණානං භාසිතං සම්පජ්ජති පුරිමෝපින පස්සති මජ්ජිමෝපින පස්සති පච්චිමෝපින පස්සතිති ඒවං වුත්තේ සුභෝමානවෝ තෝදේය පුත්තෝ භගවතා අන්ධවේනුපමේන වුච්චමානෝ කුපිතෝ අනත්තමනෝ භගවන්තං ඒව කුංසෙන්තෝ භගවන්තං ඒව වම්භෙන්තෝ භගවන්තං ඒව වදමානෝ සමනෝ ගෝතමෝ පාපිතෝ භවිස්සතිති භගවන්තං ඒතදවෝච බ්‍රාහ්මනෝ භෝගෝතම පොක්කරසාති ඕපමඤ්ඤෝ සුභගවනිකෝ ඒව මාහ ඒවමේව පනිමේකේ සමනම් බ්‍රාහ්මනා උත්තරි මනුස්ස ධම්ම අලමරිය ඥාන දස්සන විශේෂං පටිජානන්ති තේසමිදම් භාසිතං හස්සකං ඒව සම්පජ්ජති නාමකං ඒව සම්පජ්ජති රිත්තකං ඒව සම්පජ්ජති තුච්චකං ඒව සම්පජ්ජති කතං හි නාම මනුස්ස භූතෝ උත්තරි මනුස්ස ධම්මා අලමරිය ඥාන දස්සන විශේෂං ඤස්සතිවා දක්ඛීතිවා සච්චිවා කරිස්සති නේතං ථානං විජ්ජතිති කිං පන මානව බ්‍රාහ්මනෝ පොක්ඛරසාති ඕපඤ්ඤමඤ්ඤෝ සුභගවනිකෝ සබ්බේ සංයේව සමනම් බ්‍රාහ්මනානං චේතසෝ චේතෝ පරිච්ච පජානාතීති සකාය පිහි භෝගෝතම පුන්නකාය දාසියා බ්‍රාහ්මනෝ පුක්ඛර සාති. ඕපමඤ්ඤෝ සුභගවනිකෝ නචේතසෝ චේතෝ පරිච්ච පජානාති. කුතෝ පන සම්බේ සංයේව සමනම් බ්‍රාහ්මනානං චේතසා චේතෝ පරිච්ච පජානිස්සතිති. සීයථාපි මානව ජච්ඡන්ධෝ පුරිසෝ නපස්සේය කන්න සුක්කා නිරූපානි නපස්සේය නීලකා නිරූපානි නපස්සේය පීතකා නිරූපානි නපස්සේය ලෝහිතකා නිරූපානි නපස්සේය මංජෙට්ඨකා නිරූපානි නපස්සේය සමවිසමං නපස්සේය තාරක රූපානි නපස්සේය චන්දිම සුරියේ සෝ ඒවං වදේය. නත්ථි කන්හ සුක්ඛානි රූපානි නත්ථි කන්හ සුක්ඛානං රූපානං දස්සාවි. නත්ථි නීලකානි රූපානි නත්ථි නීලකානං රූපානං දස්සාවි. නත්ථි පීතකානි රූපානි නත්ථි පීතකානං රූපානං දස්සාවි. නත්ථි ලෝහිතකානි රූපානි නත්ථි ලෝහිතකානං රූපානං දස්සාවි. නත්ථි මංජෙට්ඨිකානි රූපානි නත්ථි මංජෙට්ඨිකානං රූපානං දස්සාවි. නත්ථි සමවිසමං නත්ථි සමවිසමස්ස දස්සාවි. නත්ථි තාරක රූපානි නත්ථි තාරක රූපානං දස්සාවි. නත්ථි චන්දිම සුරියා නත්ථි චන්දිම සුරියානං දස්සාවි. අහමේතං න ජානාමි අහමේතං න පස්සාමි තස්මා නත්ථීති. සම්මානුඛෝසෝ මානව වදමානෝ අදෙයාති. නොහිදම් භෝගෝතම අත්ථි කන්හ සුක්ඛානි රූපානි අත්ථි කන්හ සුක්ඛානං රූපානං දස්සාවි. අත්ථි නීලකානි රූපානි අත්ථි නීලකානං රූපානං දස්සාවි. අත්ථි පීතකානි රූපානි අත්ථි පීතකානං රූපානං දස්සාවි. අත්ථි ලෝහිතකානි රූපානි අත්ථි ලෝහිතකානං රූපානං දස්සාවි. අත්ථි මංජෙට්ඨිකානි රූපානි අත්ථි මංජෙට්ඨිකානං රූපානං දස්සාවි. අත්ථි සමවිසමං අත්ථි සමවිසමස්ස දස්සාවි. අත්ථි තාරක රූපානි අත්ථි තාරක රූපානං දස්සාවි. අත්ථි චන්දිම සුරියා අත්ථි චන්දිම සුරියානං දස්සාවි. අහමේතං න ජානාමි අහමේතං න පස්සාමි තස්මා නත්ථීති. නහි සෝභෝගෝතම සම්මා වදමානෝ වදෙයාති. ඒවමේව කෝමානව බ්‍රාහ්මනෝ පොක්කරසාති. ඕපමඤ්ඤෝ සුභගවනිකෝ අන්ධෝ අචක්ඛුඛෝ. සෝ අත උත්තරි මනුස්ස ධම්මා අලමරිය ඥාන දස්සන විශේෂං. ඤස්සතිවා දක්ඛීතිවා සච්චිවා කරිස්සතීති. නේතං ඨානං විඤ්ඤති. තංකින් මඤ්ඤසි මානව යේතේ කෝසලකා බ්‍රාහ්මන මහාසාලා සේයතේදං චංකේ බ්‍රාහ්මනෝ තාරුක්ඛෝ බ්‍රාහ්මනෝ පොක්ඛරසාති බ්‍රාහ්මනෝ ජානුස්සෝනි බ්‍රාහ්මනෝ පිතාවාතේ තෝදෙයෝ කතමානේ සංසෙයායං වාතේ සමුච්චාවාචම්භාසෙයුන් යං වා අසම්මුච්ඡාතේ සම්මුච්ඡා භෝගෝතම කතමාතේ සංසෙයෝ යං වාතේ මන්තාවාචම්භාසෙයුන් යං වා අමන්තාතේ මන්තා භෝගෝතම කතමාතේ සංසෙයෝ යං වාතේ පටිසංඛාය වාචම්භාසෙයුන් යං වා අපටිසංඛායාති. පටිසංඛාය භෝගෝතම කතමාතේ සංසෙයෝ යං වාතේ අත්ථ සංහිතං වාචං භාසෙයුං යං වා අනත්ථ සංහිතන්ති. අත්ථ සංහිතං භෝගෝතම තංකින් මඤ්ඤසි මානව යදේවං සන්තේ බ්‍රාහ්මනේන පොක්ඛරසාතිනා ඕපමඤ්ඤේන සුභගවනිකේන සම්මුච්ඡාවාචා භාසිතා අසම්මුච්ඡාවාතේ අසම්මුච්ඡා භෝගෝතම මන්තාවාචා භාසිතා අමන්තාවාතේ අමන්තා භෝගෝතම පටිසංඛාය වාචා භාසිතා අපටිසංඛාය වාතේ අපටිසංඛාය භෝගෝතම අත්ථ සංහිතාවාචා භාසිතා අනත්ථ සංහිතාවාතේ අනත්ථ සංහිතා භෝගෝතම පංචකෝයි මේ මානව නීවරණ කතමේ පංච කාමච්ඡන්ද නීවරණං ව්‍යාපාද නීවරණං තීන මිද්ධ නීවරණං උද්ධච්ච කුක්කුච්ච නීවරණං විචිකිච්ඡා නීවරණං ඉමේ කෝ මානව පංච නීවරණ ඉමේහි කොමානවා පංචහිනීවරණෙහි බ්‍රාහ්මනෝ පොක්කර සාති ඕපමඤ්ඤෝ සුභගවනිකෝ ආවතෝ නිවුතෝ ඕවතෝ පරියෝ නද්ධ සෝවත උත්තරි මනුස්ස ධම්මා අලමරිය ඥාන දස්සන විසේසං ඤස්සතිවා දක්ඛේතිවා සච්චිවා කරිස්සතේතේ නේතං ථානං විඤ්ඤති පංචකෝයි මේ මානව කාම ගුණ කතමේ පංච චක්ඛු විඤ්ඤේය රූපයි ඨාකන්තා මනාපා පිය රූපා කාමෝපසංහිතා රජනීය සෝත විඤ්ඤේය සද්දා පේයාල ඝාන විඤ්ඤේය ගන්ධා පේයාල ජීවා විඤ්ඤේය රසා පේයාල කාය විඤ්ඤේය පුට්ඨබ්බා ඉත්තා කන්තා මනාපා පිය රූපා කාමෝපසංහිතා රජනීය ඉමේ කෝ මානව පංචකාම ගුණ ඉමේහි කෝ මානව පංචහි කාම ගුණේ බ්‍රාහ්මනෝ පොක්ඛර සාති ඕපමඤ්ඤෝ සුභගවනිකෝ ගතිත මුච්චිත අධ්‍යපන්නෝ අනාදීනව දස්සාවී අනිස්සරණ පඤ්ඤෝ පරිභුඤ්ජති සෝවත උත්තරි මනුස්ස ධම්මා අලමරිය ඥාන දස්සන විසේසං ඤස්සතිවා දක්ඛේතිවා සච්චිවා කරිස්සතේති නේතං ථානං විඤ්ඤති තං කිං මඤ්ඤසි මානව යං වාතින කට්ඨෝපාදානං පටිච්ච අග්ගින් ජාලේය යං වා නිස්සට්ඨතින කට්ඨෝපාදානං අග්ගින් ජාලේය කතමෝනුඛාස්ස අග්ගියච්චිමාච වන්නිමාච පබස්සරෝ චාති සචේතම් භගතම ථානං නිස්සට්ඨතින කට්ඨෝ ඨෝපාදානං අග්ගින් ජාලේතුං ස්වාස අග්ගියච්චිමාච වන්නිමාච පබස්සරෝ චාති අට්ඨානං කෝයේතං මානව අනවකාසෝ යං නිස්සට්ඨතින කට්ඨෝ ඨෝපාදානං අග්ගින් ජාලේ අඤ්ඤත්‍ර ඉද්ධිමතා සේයථාපි මානවතින කට්ඨෝපාදානං පටිච්ච අග්ගි ජලති තතුපමං මානව ඉමං පීතිං වදාමි යායං පීති පංචකාම ගුණේ පටිච්ච සේයථාපි මානව නිස්සට්ඨතින කට්ඨෝපාදානං පටිච්ච අග්ගි ජලති තතුූපමාහං මානවයිමං පීතිං වදාමි. යායං පීති අඤ්ඤත්‍රේව කාමේහි අඤ්ඤත්‍ර අකුසලේහි ධම්මේහි කතමාච මානව පීති අඤ්ඤත්‍රේව කාමේහි අඤ්ඤත්‍ර අකුසලේහි ධම්මේහි ඉද මානව භික්ඛු විවිච්ඡේව කාමේහි පේයාල පඨමං ඥානං උපසම්පජ්ජ විහරති අයං භික්ඛෝ මානව පීති අඤ්ඤත්‍රේව කාමේහි අඤ්ඤත්‍ර අකුසලේහි ධම්මේහි පුනච්ච පරං මානව භික්ඛු විතක්ක විචාරාණං වූපසමා පේයාල ဒုတိယං ඥානං උපසම්පජ්ජ විහරති අယං භික්ඛෝ මානව පීති අඤ්ඤත්‍රේව කාමේහි අඤ්ඤත්‍ර අකුසලේහි ධම්මේහි ඊතේ මානව බ්‍රාහ්මනා පංච ධම්මේ පඤ්ඤාපෙන්ති පුඤ්ඤස්ස කිරියාය කුසලස්ස ආරාධනාය කමිත්ථ බ්‍රාහ්මනා ධම්මං මහඵලතරං පඤ්ඤාපෙන්ති පුඤ්ඤස්ස කිරියාය කුසලස්ස ආරාධනායාති ඊමේ භෝගතම බ්‍රාහ්මනා පංච ධම්මේ පඤ්ඤාපෙන්ති පුඤ්ඤස්ස කිරියාය කුසලස්ස ආරාධනාය චාගමෙත්ථ බ්‍රාහ්මනා ධම්මං මහඵලතරං පඤ්ඤාපෙන්ති පුඤ්ඤස්ස කිරියාය කුසලස්ස ආරාධනායාති තං කිං මඤ්ඤසි මානව ඉදඤ්ඤතරස්ස බ්‍රාහ්මනස්ස මහායඤ්ඤෝ පච්චපට්ඨිතෝ අස්ස අථ ද්වේ බ්‍රාහ්මනා ආගච්ඡේයුං ඉත්තන්නාමස්ස බ්‍රාහ්මනස්ස මහායඤ්ඤං අනුභවිස්සාමාති තත්‍රේකස්ස බ්‍රාහ්මනස්ස ඒවමස්ස අහෝ අත අහමේව ලභේයං භත්තග්ගේ අග්ගාසනං අග්ගෝදකං අග්ගපින්ඩං නාඤ්ඤෝ බ්‍රාහ්මනෝ ලභේය භත්තග්ගේ අග්ගාසනං අග්ගෝදකං අග්ගපින්ඩන්ති ථානං ඛෝ පනේතං මානව විඤ්ඤති යං අඤ්ඤෝ බ්‍රාහ්මනෝ ලභේය භත්තග්ගේ අග්ගාසනං අග්ගෝදකං අග්ගපින්ඩං නසෝ බ්‍රාහ්මනෝ ලභේය භත්තග්ගේ අග්ගාසනං අග්ගෝදකං අග්ගපින්ඩං අඤ්ඤෝ බ්‍රාහ්මනෝ ලභති භත්තග්ගේ අග්ගාසනං අග්ගෝදකං අග්ගපින්ඩං නාහං ලභාමි භත්තග්ගේ අග්ගාසනං අග්ගෝදකං අග්ගපින්ඩන්ති ඉතිසෝ කුපිතෝති අනත්ත අත්මනෝ ඉමස්ස පනමානව බ්‍රාහ්මනාකින් විපාකං පඤ්ඤාපෙන්තිතේ නකොත්ත භෝග්‍රාතම බ්‍රාහ්මනා ඒවං දානං දෙන්ති ඉමිනා පරෝ කුපිතෝතු අනත්තමනෝති අතක්වෙත්ත බ්‍රාහ්මනා අනුකම්පා ජාතිකං ඒව දානං දෙන්තිති ඒවං සන්තේ කෝමානව බ්‍රාහ්මනානං ඉදං චට්ඨං පුඤ්ඤකිරිය වත්තුති යදිදං අනුකම්පා ජාතිකන්ති ඒවං සන්තේ භෝගෝතම බ්‍රාහ්මනානං ඉදං චට්ඨං පුඤ්ඤකිරියාවත් තුහෝති අදිදං අනුකම්පා ජාතිකන්ති ඒතේ මානව බ්‍රාහ්මනා පංච ධම්මේ පඤ්ඤාපෙන්ති පුඤ්ඤස්ස කිරියාය කුසලස්ස ආරාධනාය ඉමේ ත්වං පංච ධම්මේ කත්ථ බහුලං සමනුපස්සසි ගහට්ඨේසු වා පබ්බජිතේසු වාති යේමේ භෝගෝතම බ්‍රාහ්මනා පංච ධම්මේ පඤ්ඤාපෙන්ති පුඤ්ඤස්ස කිරියාය කුසලස්ස ආරාධනාය ඉමාහං පංච ධම්මේ පබ්බජිතේසු බහුලං සමනුපස්සාමි අප්පං ගහට්ඨේසු ගහට්ඨෝ හි භෝගෝතම මහට්ඨෝ මහාකිච්චෝ මහාධිකරණෝ මහා සමාරම්භෝ න සතතං සමිතං සච්චවාදී හෝති පබ්බජිතෝ කෝපන භෝගෝතම අප්පට්ඨෝ අප්පකිච්චෝ අප්පාධිකරණෝ අප්ප සමාරම්භෝ සතතං සමිතං සච්චවාදී හෝති ගහට්ඨෝ හි භෝගෝතම මහට්ඨෝ මහාකිච්චෝ මහාධිකරණෝ මහා සමාරම්භෝ න සතතං සමිතං තපස්සී හෝති බ්‍රහ්මචාරී හෝති සජ්ජාය බහුලෝති චාග බහුලෝති පබ්බජිතෝ කෝපන භෝගෝතම අප්පට්ඨෝ අප්පකිච්චෝ අප්පාධිකරණෝ අප්ප සමාරම්භෝ සතතං සමිතං තපස්සී හෝති පෙයාල බ්‍රහ්මචාරී හෝති පෙයාල සංජාය බහුලෝ හෝති පෙයාල චාග බහුලෝ හෝති යේමේ භෝගෝතම බ්‍රාහ්මනා පංච ධම්මේ පඤ්ඤාපෙන්ති පුඤ්ඤස්ස කිරියාය කුසලස්ස ආරාධනාය ඉමාහං පංච ධම්මේ පබ්බජිතේසු බහුලං සමනුපස්සාමි අප්පං ගහට්ඨේසුති යේතේ මානව බ්‍රාහ්මනා පංච ධම්මේ පඤ්ඤාපෙන්ති පුඤ්ඤස්ස කිරියාය කුසලස්ස ආරාධනාය චිත්තස්සාහං ඒතේ පරික්ඛාරේ වදාමි. යදිදං චිත්තං අවේරං අභ්‍යාපජ්ජං තස්ස භාවනාය. ඉදමානව භික්ඛු සච්චවාදී හෝති. සෝ සච්චවාදීම් හීති ලභති අත්ථ වේදං ලභති ධම්ම වේදං. ලභති ධම්මූපසංහිතං පාමුජ්ජං. යන්තං කුසලෝපසංහිතං පාමුජ්ජං. චිත්තස්සාහං ඒතං පරික්ඛාරං වදාමි. යදිදං චිත්තං අවේරං අභ්‍යාපජ්ජං තස්ස භාවනාය. ගිධමානව භික්ඛු තපස්සී හෝති. පෙයාල බ්‍රහ්මචාරී හෝති. පෙයාල සංජාය බහුලෝ හෝති. පෙයාල ඡාග බහුලෝ හෝති. සෝ ඡාග බහුලෝම් හීති ලභති අත්ථ වේදං ලභති ධම්ම වේදං ලභති ධම්මෝපසංහිතං පාමුජ්ජං. යන්තං කුසලෝපසංහිතං පාමුජ්ජං. චිත්තස්සාහං ඒතං පරික්ඛාරං වදාමි. යදිදං චිත්තං අවේරං අභ්‍යාපජ්ජං තස්ස භාවනාය. ඒතේ මානව බ්‍රාහ්මනා පංච ධම්මේ පඤ්ඤාපෙන්ති. පුඤ්ඤස්ස කිරියාය කුසලස්ස ආරාධනාය. චිත්තස්සාහං ඒතේ පරික්ඛාරේ වදාමි. යදිදං චිත්තං අවේරං අභ්‍යාපජ්ජං තස්ස භාවනායාති. ඒවං වුත්තේ සුභෝමානවෝ තෝ දෙය්‍ය පුත්තෝ භගවන්තං ඊතදවෝච. සුතං මේතං භෝගෝතම සමනෝ ගෝතමෝ බ්‍රහ්මානං සහව්‍යතාය මග්ගං ජානාතීති. තංකින් මඤ්ඤසි මානව ආසන්නේ ඉතෝ නලකාර ගාමෝ නයිතෝ දුරේ නලකාර ගාමෝති. ඒවම්භෝ ආසන්නේ ඉතෝ නලකාර ගාමෝ නයිතෝ දුරේ නලකාර ගාමෝති. තංකින් මඤ්ඤසි මානව ඉදස්ස පුරිසෝ නලකාර ගාමි. ජාතවන්ධ තමේනං නලකාර ගාමතෝ තාවදේව අවසටං. නලකාර ගාමස්ස මග්ගං පුච්චෙයුම්. සියානුකෝ මානව තස්ස පුරිසස්ස නලකාර ගාමේ ජාතවන්ධස්ස. නලකාර ගාමස්ස මග්ගං පුට්ඨස්ස. දන්ධායි තත්තං වා විත්ථායි තත්තං වාති. නොහිදං භෝගෝතම තංකිස්ස හේතු असुहि भो गौतम पुरिसो नालकार गामे जात वद्ध तस्य सम्बानेव नालकार गामस्स मग्गानि सुविदितानि ते सियानुखो मानव तस्स पुरिसस्स नालकार गामे जातवद्धस्स नालकार गामस्स मग्गं पुंठस्स दन्धायि तत्तं वा वित्थायि तत्तं वा नत्वेव तथागतस्स ब्रह्मलोकं वा ब्रह्मलोकगामिनिं वा पटिपदं पुंठस्स दन्धायि तत्तं वा वित्थायि तत्तं वा ब्रह्मानं चाहं मानव पजानामि ब्रह्मलोकञ्च ब्रह्मलोकगामिनिञ्च पटिपदं यथा पटिपन्नो च ब्रह्मा ब्रह्मलोकं उपपन्नो तञ्च पजानामीति सुतं मेतं भो गौतम समनो गौतमो ब्रह्मानं साव्यताय मग्गं देशेतीति साधु मे भवं गौतमो ब्रह्मानं साव्यताय मग्गं देशेतुति तेन हि मानव सुनाहि साधुकं मनसि करोहि भासिष्यामीति एवं भूतिको शुभो मानवो तोदेयपुत्रो भगवतो पञ्चस्सोऽसि भगवाये तदवोच कतमोच मानव ब्रह्मानं साव्यताय मग्गो इध मानव भिक्खु मित्ता सहगतेन चेतसा एकं दिशं फरित्वा विहरति तथा द्वितीयं तथा तृतीयं तथा चतुर्थीं इति उद्धमधो तिरियं सम्बधि सम्बन्तताय सम्भावन्तं लोकं मित्ता सागतेन चेतसा विपुलेन महंगतेन अपमानेन अवेरेन अव्यापञ्जेन फरित्वा विहरति एवं भाविताय को मानव मित्ताय चेतो विमुत्तिया यं पमान कतं कम्मं न तं तत्रावसिष्यति न तं तत्रावतिष्ठति सेयथापि मानव बलवा शङ्खधमो अप्पकसिरेणेव चतुर्दिशा विज्ञापेय एवमेव को मानव एवं भाविताय मित्ताय चेतो विमुत्तिया यं पमान कतं कम्मं न तं तत्रावसिष्यति न तं तत्रावतिष्ठति අයම් පිඛෝ මානව බ්‍රහ්මාණං සාවිතාය මග්ගෝ පුනච පරං මානව භික්ඛු කරුණාසහගතේන චේතසා පේයාල මුදිතාසහගතේන චේතසා පේයාල උපේක්ඛාසහගතේන චේතසා ඒකං දිසං පරිත්වා විහරති තථා ဒුතියං තථා තතියං තථා චතුත්ථින් ඉතේ උද්ධමධ තිරියං සම්බධි සම්බන්තතාය සම්බවන්තං ලෝකං උපේක්ඛාසහගතේන චේතසා විපුලේන මහංගතේන අප්පමානේන අවේරේන අබ්භ්‍යාපජ්ජේන පරිත්වා විහරති ඒවං භාවිතාය කෝ මානව උපෙක්ඛාය චේතෝ විමුත්තියා යං පමාන කතං කම්මං නතං තත්‍රාව සිස්සති නතං තත්‍රාව තිට්ඨති සේයථාපි මානව බලවා සංඛ ධම්මෝ අප්පකසිරේනේව චතුද්දිසා විඤ්ඤාපේය ඒවමේව කෝ මානව ඒවං භාවිතාය උපෙක්ඛාය චේතෝ විමුත්තියා යං පමාන කතං කම්මං නතං තත්‍රාව සිස්සති නතං තත්‍රාව තිට්ඨති අයම් පිඛෝ මානව බ්‍රහ්මාණං සාවිතාය මග්ගෝති ඒවං වුත්තේ සුභෝ මානවෝ තෝ දෙය්‍ය පුත්තෝ භගවන්තං ඒතදවෝච අභික්කන්තං භෝගෝතම අභික්කන්තං භෝගෝතම සේයථාපි භෝගෝතම නික්කුඤ්ජිතං වා උක්කුඤ්ජේය පටිච්චන්නං වා විවරේය මුල්හස්ස වා මග්ගං ආචික්ඛේය අන්ධකාරේ වා තේලපඤ්ජෝ තන්ධාරේය චක්ඛුමන්තෝ රූපාණි දක්ඛින්තේති ඒවමේවං භූතා ගෝතමේන අනේක පරියායේන ධම්මෝ පකාසිතෝ ඒසාහම් භවන්තං ගෝතමං සරණං ගච්ඡාමි ධම්මං ච භික්ඛු සංඝං ච උපාසකං මං භවං ගෝතමෝ ධාරේතු අජ්ජතග්ගේ පානුපේතං සරණං ගතං හන්ද ච දානි මයම් භෝගතම ගච්ඡාම බහුකිච්ඡාමයං බහුකරණීයාති යස්ස දානි ත්වං මානව කාලං මඤ්ඤසීති අථ කෝ සුභෝ මානවෝ තෝ දෙය්‍ය පුත්තෝ භගවතෝ භාසිතං අභිනන්දිත්වානුමෝදිත්වා උත්ථායාසනා භගවන්තං අභිවාදිත්වා පදක්ඛිනං කත්වා පක්ඛාමි තේන කෝපන සම්මයේන ජානුස්සෝනි බ්‍රාහ්මනෝ සබ්බසේතේන වලභීරතේන සාවත්තියානීයාති දිවා දිවස්ස අන්දසාඛෝ ජානුස්සෝනි බ්‍රාහ්මනෝ සුභං මානවං තෝදේය පුත්තං ඊතදෝච හන්දකුතෝනු භවං භාරද්වාජෝ ආගච්ඡති දිවා දිවස්සාති ඉතෝ හි කෝ භෝ අහං ආගච්ඡාමි සමනස්ස ගෝතමස්ස සන්තිකාති තං කිං මඤ්ඤසි භවං භාරද්වාජෝ සමනස්ස ගෝතමස්ස පඤ්ඤා වේයත්තියං පණ්ඩිතෝ මඤ්ඤේති කෝචාහං භෝ කෝච සමනස්ස ගෝතමස්ස පඤ්ඤා වේයත්තියං ජානිස්සාමි සෝපි නූනස්ස තාදිසෝවයෝ සමනස්ස ගෝතමස්ස පඤ්ඤා වේයත්තියං ජානේයාති උලාරාය ඛලු භවං භාරද්වාජෝ සමනං ගෝතමං පසංසාය පසංසතීති කෝචාහං භෝ කෝච සමනං ගෝතමං පසංසිස්සාමි පසත්ථ පසත්ථෝච සෝ භවං ගෝතමෝ සිට්ඨෝ දේව මනුස්සානං ඒචිමේ භෝ බ්‍රාහ්මණ පංච ධම්මේ පඤ්ඤා පෙන්ති පුඤ්ඤස්ස කිරියාය කුසලස්ස ආරාධනාය චිත්තස්ස තේ සමනෝ ගෝතමෝ පරික්ඛාරේ වදයති යදිදං චිත්තං අවේරං අව්‍යාපජ්ජං තස්ස භාවනායාති ඒවං තේ ජානුස්සෝනි බ්‍රාහ්මනෝ සබ්බසේතා වලභීරථා ඕරෝහිත්වා ඒකං සං උත්තරා සංඝං කරිත්වා යේන භගවා තේනංජලිං පනාමෙත්වා උදානං උදානේසි ලාභාරඤ්ඤෝ පසේන දිස්ස කෝසලස්ස සුලන්ද ලාභා රඤ්ඤෝ පසේන දිස්ස කෝසලස්ස යස්ස විජිතේ තථාගතෝ විහරති අරහං සම්මා සම්බුද්ධෝති සුභසුත්තං නවමං